بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين، ومن سار على نهجه واستنى بسنته إلى يوم الدين. أما بعد، أعوذ بالله من الشيطان الرجيم. أم حسبتم أن تدخلوا الجنة ولما يأتكم مثل الذين خلوا من قبلكم مستهم البأساء والضراء وزلزلوا حتى يقول الرسول والذين آمنوا معه متى نصر الله؟ ألا إن نصر الله قريب. الله حكرمني tiyabamihun tiyahi kurani hayye swargya vadevidane kamuga tiyabamihunna walamma yatikum masalul ladina khalu min qablikum ay tiyabamihun ge kurige mistakunna jehunu fada kantatta tiyabamihunnan nu jehenis tiyabamihun kurige iswego swawa mu'minunna jehifawa imtihanuta tiyabamihunnan nu jehenis tiyabamihun tiyahi kurani tiyabamihunna swargya vadevidane kaman hayye denge mi hunna jehunu musibaten bayan korobani massatuhumul ba'sa wadh-dharra wa zulzilu hatta yaqula ar-rasul ibami hunna bandha hunu kama musibaitaka purimati lan jehune maragina musibaitaka dati undagu taka bandha hunu kama mi huriha kama kai bami hun purimati lan jehune wa zulzilu hatta yaqula ar-rasul wal ladina amanu ma'ahu mata nasrullah adi ibami hunna e musibaitte jehigen ai jehigen diyai adi ebami hunga faatile tak godwale une musibaitta ka hore efata bodati musibaitten ebami hunna kurimati wie ebami hunga faatile tak gudagen diyai adi rasulaves ebami hunna ekuga adi imam wi mistakum wes dannawa fumad daande mata nasullahi allah ge naswannane ale khongge rakun heyye eru efonui fahuri rasula adi ekareg fanan imam vi mistakunna ekwekiga allah dannawa fumad danden ale allah ge nasu annani kon irakum bae efada halataka diye ebe kalum egotan ebe kalum vidalo vejjo mad danden dati taka undagu tan ebe ami hunak kurimati vie den allah me hikurabani ala inna nasrallahi qarib dannahi allah ge nasru ani warakari ga mu'minunna kekkurun ketteriu miiga bodu kamaki ketteriu ejjenam Allahu ge nasremma durakunu nevani yara kari ge ei Allah subhanahu wa ta'ala fida imtihan ta kurawani ketteri naki kumbai tobelle mattaka Allah subhanahu wa ta'ala swarge haddwa swarge washayagem wani puriha undagu kantatta kellabba washayagem washaya faregge gotuga borderge gotuga Allah subhanahu wa ta'ala wafani undagu kantatta Allah subhanahu wa ta'ala swarge haddawafa Jibril alayhi salam wahi kurawani e Jibril wadaagin swarge ballawash ehin Jibril alayhi salam wadaagin swarge ballawafa Allah ge hadratan emburi wadaagati ma Allah wahi kurawani e Jibril kun fa de kun to e swarge deke wadaagati ehin Jibril alayhi salam idalwani etanu ge furihama kama ay den Allah wahi kurani etanan bayak wannana heyye ehindu Jibril alayhi salam dannawani Allah es warge ge wahaka hama adu ehi ekakwes etanan nuwadenu daane etanu ge wahaka adu ehi hama ekakwes etanan nuwadenu daane den Allah subhanahu wa taala es warge washayagen bodareg ge gotuga mi levvi ha undagu kantattake musiba itta e kantattakun imtihanu ve saafu vegen wadere gota levvi den Jibril alayhi salam wahi kurane Jibril den gos swarge balla washanika den Jibril alayhis salam wadaagan swarge ballawa has dannuni Allah mihar biru ebote etana ekakwas nu adefana kamuge ekakwas nu adefana kamuge biru ebote mihar egotun Allah subhanahu wa taala swarge wahaage musiba etta levvi border ge gotuga e musiba etta jehi imtihan takun salam ve fas vegen e swarge wadeweni ei duniyege mu'minun nan e jehe musiba etta duniyege mu'minun nan wargina musiba etta jehena hadis wala gaswani evves musibatin evves bayyen nujihe hunna mu'minegge iman kam sama de tera shakke ena ge iman kam ennei iman kam ennen efada mi hegge bayyen nuve musibatin allah ge maga nujihe mi hegge iman kam ennei එම ඒ බයිය මුමිනක ජෙහමුන් ඒ හකීකතුක අල්ලාහ් සුබ්හානහු ව තාලා එකන්තත්ත මුමිනන ජස්සවනි එමීහුම් ෆාෆයින් තෝහිරු කුරුමට්ටක ෆාෆයින් තෝහිරු කුරුමට්ටක අල්ලාහ් සුබ්හානහු ව තාලා මුසීබා ඉත දුනියක ජස්සවනි මුමිනුන්න එක්ගත කී නුබෑකමුගේ නුබෑ මීහුන්ගේ තෙරෙන් රංගලු මීහුන් වකිකො සාෆ කුරුමට්ටක අල්ලාහ් සුබ්හානහු ව තාලා මුසීබා ඉත ජස්සවනි ලියමීදල් ඛබීස මිනත් තයිබ් ඒ නුබෑ මීහුන්ත වකිකොල්ල මට්ටක අල්ලාහ් සුබ්හානහු ව තාලා ඉම්තිහානත කුරුමැති කුරවණි අල්ලාහ් කීති කුර්ආනක වහී කුරවණි අලිෆ් ලාම් මීම් අහසිබන් නාසු අන් යුතරකු අන් යකූලු ආමන්නා වහුම් ලා යුෆ්තනූන් මීස්තකුන් හීකුරණි හෙමෝ මිනුම් මීස්තකුන් හීකුරණි හිජේ මිහු හමකන දුලුන් ඊමාන් වෙජ්ජයි මේ බුනුමුන් තිබන් අල්ලාහ් වබෑමිහුන් එවස් ඉම්තිහාන කුරබු මකා නුලා දූ කොල්ලවෆාන කමුගා හීකුරණි හම හිලාහන් නොවානේ ولقد فتن الذين من قبلهم اميهغه كوريගේ මිස්තක මුස්ලිම් අල්ලාහ් ඉම්තිහාන කරවීමේ ඒගොතන් හම තියබෑ මිහිඹස ඉම්තිහාන කරවවානමේ එම ඉම්තිහානත කුරිමතිමුන් එයි හගීගතුග වරබ්බඩ خيرෙන් එයි වරබ්බඩ යොකමෙන් එයි ඒ මුමිනක දුනියේගේ හොරජ්ජියා ලක්ක මුසීබා ඉත්තක කුරිමතිවාන ඒගේ කෙත්තරිකම් මේ ඔති හගීගතුග එයි බොඩ එච්චකි කෙත්තරිකම් එමෙ ගදෆද මුසීබාත ජෙහි වඩා ගති නබී බේ කලුණා රසූලුල්ලාහ් සමදීස් ෆුළු කරවන්නේ එකලියක් පාන ජෙහි වඩා ගන්න හුමකීස් එයි මිස්තහුගේ තරන් එත බයක ජෙහේ නුමෙ එෆ්ආරා එකලිය පාන ජෙහි වඩා ගන්නේ මිස්තහුගේ තරන් එත බයක ජෙහේ හුම් බයිජ් ජෙහි වඩා ගත් එහෙම යොන ජෙහි වර වර මා බොඩන් එකලිය පාන ජෙහි වඩා ගන්න එහෙම හදීස් ෆුකුන අෂද්දුල් බලායි අෂද්දුන් නාසි බලාන් අල් අම්බියා සුම්මල්ලදීන යලුනහු මීස්තහුන්ගේ තෙරෙන් මුසීබයන් එම්මේ බොඩු බයකි එයි නබී වේ කලුනේ සුම්මල් අම්සල් ෆල් අම්සල් දෙන් එයා ජෙහිගෙන් ඊමාන් කමුගේ ගොතුන් දෙන් එයා ජෙහිගෙන් තිබි මීහුන්නේ දෙන් එයා ජෙහිගෙන් තිබි මීහුන්නේ ඒක මානේ කි මීහාගේ ඊමාන් තෙරිකන් හොරි වරකුන් අල්ලාහ් සුබ්හානහු ව තාලා ඉම්තිහාන කරවවාන ඊමාන්කන් ගදයි වරක අන්න මුසීබා වෙස් බොඩුවාන ඊමාන්කන් ගදයි වරක අල්ලාහ්ගේ හදවතුන් අන්න ඉම්තිහාන බොඩුවාන අල්ලාහ්ගේ රසූලයි ජෙහි වඩාගෙන මුසීබා ඇත්ත එකලියක ෆානු මක්කාගේ ගෙෆළුගේ කෑරිග නමාදම් ඔන්නවා හිඳුග මක්කාගේ මුශ්‍රිකුන් ඇස් ගෙරි කතිලෑසේගේ බඬග ඔන්න ගොහරු පොඩි එව එකලි ෆානු බුරුකට පුළු මච්චල්ලා ඊවර නුබෑවස්තවානෙච්ච එකලි ෆාන් නමාදම් ඔන්නවා අයරු තෝයිෆ වඩාගති දවස් දෙමටක මක්කා මීහකු ඉස්ලාම් නොවේගෙන් තෝයිෆ වඩාගති වර බොඩ උම්මී දෙක්ගා එතන කුඩකුදින් නරසතිبيه මීහු තෝයිෆ ගහලුවරින් එකලේග ෆාන හමලා දිනු එකලේ ෆාන ජෙස්සුන් කුරුම මලාමෙක් කුරුම නරසතිبيه රහුගේ කුඩකු දින්තා එකලේග ෆාන මගමතින් වඩාගෙන කුඩකු දින් දී එකලේ ෆානගේ ෆෑම් පුලන් හිලව් කමු ෆෑම් පුල සහම කොල්ලි කොම්මියගස් වරබ් බොඩති මුසීබා එතක් කුරිමති වඩාගෙන මා අල්ලාහ් ගේ නබියා අයියුබ් আলাইහිස් සලාම් ගායන ලක බාර අහර නුවත අෂාර අහර වන්දෙන් එකලේග ෆාන ආලිස් කම්ප්ලයන් ඔන්නේ ජුසාම් බලි අෂාර අහර වන්දෙන් කොඩ දුස් කොලත් අෂාර අහර වන්දේ ජුසාම් බලි කලිෆානුගේ ගෑ කොළග හුරු මස් කොළගස් විරගෙන් දියා අලි අලිගේ තෙරේ කලිෆාන රෂුම් බේරන් නෙරපෝති ඒ රෂු තෙරේක වස් දවාති මිස්තකුන්න කොළ දානගෙන රබ්බේරන් නෙරපෝති අෂාර අහර වන්දේ අල්ලාහ් කලිෆාන ආමෙද වහී කුරවනි ඉන්නා වජදනාහු සාබිරන් නිඅමල් අබ්දු ඉන්නහු අවවාබ් තිමන් අල්ලාහ් දෙකවටගෙන් නේමේ ඒ කෙත්තෙරියෙක්ගේ ගොතුගා අයියුබ් আলাইහිස් සලාම් කිහා රංගලෝ අලෙන් හෙයියේ කොම්මියක සල්ලා සුබ්හානහු ව තාලා ඊමාන් වෙජ්ජේ මේ බුනුමු මුසීබා ඉත ජස්සාන ඉම්තිහාන ත කුරිමති කුරවාන එයි මුමිනුන් خالص කුරව මට්ටක මුමිනුන් خالص කුරව මට්ටක බකරා සූරත කුරිගා ඉත හොග අල්ලාහ් වනි වහී කුරවා වල නබුල් වන්නකුම් බිෂයි මිනල් ඛෞෆි වල් ජූඉ ව නක්ස් මිනල් අම්වාලි වල් අන්ෆුසි වස් සමරාති ව බෂිර සාබිරින් තිමන් අල්ලාහ් ඊමාන් වෙජ්ජේ මේ මීහා බුනීමා තිබෙන අල්ලාහ් මෙහිහා ඉම්තිහාන කරවානමේ බඬවහා හුණුකන් ජස්සයාගෙන් නා මුදා උනිකොග්ගෙන් නා මේවා දඬු එමිහුන්ගේ දඬුතකා බගීචාත නත්තාලයාගෙන් නා එමිහුන්ගේ නස්සුත උනිකොග්ගෙන් වෙස් එබහි බයි ෆර්ෆුරාන වෙස් දුබාරෙන් ජීදානේ මුසීබාත එෆදන් එෆද හාලතක ඉම්තිහාන කරවානමේ තිබෙන අල්ලාහ් එන අල්ලාහ් රසූලා වහී කරවනි වබෂිරිල් මුමිනී වබෂිරිස් සාබිරින් කෙත්තරින්න උෆාරකම ඛබර දෙවාශ කොමස් මීගෝති අලගොන් වෙන්න කෙක්කුරුන් මුසීබාතෙන් ඇස්වියක් කදරක් හලගොවාගෙන නවන කදර ගොංජහැගෙන නවන මින්වර ෆුල ගොංජහැගෙන නවන මිහෙන් වීනම එහෙන් වීනම මිහෙන් මිහෙන් නොවිහෙ Rasulullah SAW hadisul Qur'ani tibaya musibat jahjiya tibaya musibat jahjiya fala taqul law anni fa'altu kadza lakana kadza wa kadza tibaya musibat jahjiya nubunahe tibaya miweni gotakat timanna mi kantak purena miweni eweni gotakav vihe egotan nama kiya genwa nama kiyuma ki ei mimwara gonjehun ei nama kiya genwana ena bunanji heni qaddarallahu ma sha'a fa'al qaddarallahu ma sha'a fa'al allah mimwara kur vi gotemi ekalaange irada kur vi gotaka ekalaange kantak kur vi egotan bunanji heni musibate kurimati vaatu kame medveri wa wagutuwa den inna lillahi wa inna ilaihi raji'un kiyan jihen den mi duwa kiyan jihen qadarullah ma sha'a fa'al wa taqaddarallahu ma sha'a fa'al egotan ena gunanji yani nama kiyagen nuwa nama kiyuma ki ei gadarak gonjahalu ema allah subhanahu wa ta'ala insanu eba imtihan kurawa eves imtihan ka nulami duniya ku nu devene mu'mina ka bayye jehun eves imtihan bali takas kurma tanji e bali ge sababum ves mu'minu alaage eta faafai puhavigen daane rasulullah subhanahu wa ta'ala qur'ani ta'un bayyaki ei kafarun nan huri azabeke mu'minun nan huri rahmateke ta'un bayyaki hama jehira hama minatu kolag getere gamar wegen da bayyen mi hama wegen da bayye bunave gotu ge mita jahabisse hama iru kolag getere gena marwe ta'un bali ei banu isal ge mi hunan azabek gotu ge sallahu fanu bi ta'un bali te miharaku e bali ne ikkama bunani miharu duniyege mi wagutu ge wujuda kun ikkama bani e bali kommeyakas rasulullah sallallahu alaihi wasallam qurbani ei kafarun nan huri azabeke mu'minun nan rahmateke kine be mu'minun rahmatekam rasulullah sallallahu alaihi wasallam ta'un bali ge marwajje kom me mu'mina ki shahideke ta'un bali ge marwajje kom me miha ki shahideke dem bali je fawa miha ya dua kurmatta ka alagon men gos mi bunani ene dua ko deni mi la ba'sa tahurun inshaallah la ba'sa tahurun inshaallah masalen nete ti tibaage faafatahuge taharateke tibaa kurayfawa faafatan allah subhanahu wa ta'ala fussawa dena zariyae keti allah alaka ruhi bodigen finama alaku deke lobi bodigen finama e alaage faafatan e bahari misalaka kudi kudi faafataken e bahuri ekamako ekalaange tiyamed dohuge ena ekalaange hazrata rujuwa kurawwan wa tahadir kurawwani ena tawahiru mi hegge gotuga faafain tawahiru fa mi hegge gotuga ilmere mi dalwani allah ena bayye jassawa faane ei faafain tawahir kuraw mattaka ekalaange jassawa nuwata ekalaange lawa hilaten ei e mi keni hilatu sharriya sharri hilai ei hilaten ekalaange e kudi kudi faafataken e bahuri ekalaange beenum fulo wodi gannawani ena tawahiru mi hegge gotuga ekalaange hadrata rujwa hadiru kurawuma ena bayye jassawa le faafa kolo ena fussawa demwani ei bayye baliga sawum etan etafafa fu hevigen daan mu'minu miha ekamoke bayyan ena ketteri vejjiya ena gonje hagen nuana qadaraka gonje huma ki ei e bali je humun ena liben huri sawab kolu uni vegen ga daane kame gadarak gonje hagen ma ki den he musiba jehe wagutuga insana ke kuran jehe ena fa hunden ketteri veve ena misalaka bayye jehe wagutuga ena ketteri waan jehe ena nuba hadi hutur ecchi dulung goyagen nuana bayem mihun eba tibe hama hospital uge tibe elmet ko fati be mihun nuba ajji dulun go ala venun ena dulun wes ko nuba ajji alun de kunu ma dege memorial hospital un ega miha ko muskuli efa oi mihen ei ena dulun e veen ala ganna gadi ga hama evse o ajji nu hama hus nuba ajji e ketteri kam wani e musiba jehe wagu tu ge musiba tan heenu ni ma den ketteri wen komme miha ka bes ehme rasulullah sallallahu alaihi wasallam wadagan ko mi fenani ang hinaku enage darifulu marwegen kula toppulu darifulu marwegen ena indegen roye heri halelawan timannage darifulu emme lobi waru yure marwegen etiyi ehind rasulullah sallallahu alaihi wasallam hemiha gatan wadagan mi dannawni ketteri washe ehind ena kannege mi allahuge rasula kame ena mi bunan allahuge rasula dimala khaliya kannege timannajje hifami de musibat ale tibunani timanna karikek purashe ebagotu ku ene kannege allah ge rasula kan de kalifan wada gen ne vesich ke vidala nu ve ehindu etanga tibi mi mi dannawani bala nege hi allah ge rasula e den ena marad derwege mi dani allah ge rasula ge ariha ekamam ma fang eden vege muhatab kurawunu goos vegen ekamam ma fang eden vegen diyam rasulullah sa hadis kurkon innamas sabru inda sadmatil ula ketter kamaki ei musiba jehe wagutuga unnan jehena sifayake misale kujja marwi wagutuga ketteri wanji heni den misale ka duas kolave vetu ima den emmes heene ne දැන් නොනනී තමයි දවස පොළ වීමක් ආය. එහෙම කෙත්තරි වාංජි හේනි මුසීබා ගන්න වගතුවා. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් කුරවණි අජබල් ලි අම්රිල් මුඅ්මින්. අජබල් ලි අම්රිල් මුඅ්මින්. මුඅ්මිනු මීහාගේ කන්තත්තක කී හයරාන් කරණි වි කන්තත්තයක. එන දුනියේගේ උලේරු හේද කුරා හුරිහා වගුත්තකෙන් එන ගේ කිබෑගේ හුරි හුරිහා සිෆයි කී එයි හයරාන් වාංජි හේ පද සිෆතයක. ඒ කිනේ ඒ එහෙම් මීහක එහෙම් බයක මුමිනුන් ෆියවා එහෙම් බයක ඒ සිෆතන් ලිබිගෙන් නොවේ හදීස් වල කුරවන්නේ දැන් හදීස් වල කුරවන්නේ එනය මුසීබාත කුරිමති වා හිඳුගා එන එකම කෙත්තරි වේ ඉදා අසබතුහු ධර්රා උසබර ෆකන් ලහු ඛයිර් එන මුසීබාත කුරිමති වා හිඳු එන එකම කෙත්තරි වේ ගොන් එනන් හියෝගෙන් වේ අදි එන උෆාගරි කමෙ ෆාගති කමෙ කුරිමති වා හිඳුගා එන අල්ලාහ් ශුක්‍ර අදා කුරේ දෙකොළුම් වසේන මෙහි රියෝ යෝ එච් එන උපාවරිකම නියමතින් අල්ලාහගේ හදරතුන් ලිබේ හිඳුගේ එන අල්ලාහ ශුක්‍ර අදා කරේ එන දවයන් නුකරේ මිතිමන්නගේ මොළකම් තෙමන ලිබුන එච් කේමි අමයි ෆදෙන් එන මුසීබාතෙ ජේ හිඳුව කදරක් කල ගොයන් නහදායන කදරක් ගොංජහේ නහදායන එන එකමක් කෙත්තරිවේ එමෙන් හදීස් වල කුරානි මොමිනු මීහාගේ හුරිහා කමකි අජාබ් කුරානි විකන්දත්තයි එම මුසීබාත කියේ මොමිනුන් නම් හුරි රහමතේ Rasulullah sallallahu alaihi wasallam hadis bukrawani idza arada Allahu bi 'abdihi al-khaira ajjala lahu al-'uqubata fi ad-dunya Allah subhanahu wa ta'ala kalaang alaang hewakan irada kurawwa fi nama duniyage ena musibaing awas kurawwae musibaat tang imtihan tang awas kurawwae Allah kalaang alakan hewakan irada kurawwa fiya den mihum mihitan arani evves bayyan nujihe sihhatu salamatun duniyage hori mihe evves musibaatan nujihe ena heri hewma ugae musibaat jehmen allah mauga musibaat ta kurimatilan jehmi hum ena emi mistakun abrani ena heri hagga kunune ama ayyub alayhi salam adi malavs mistakun ehen goyi kalee faati allah ga nabiyek kamuga wana tide daawata ki ti sohha ichek kamuga wana ma tifada podu bayyek kalee faane kalaange jesse wi hes heyye tiyen de enge ichek kalee faan ti huri haggu ga nun kama de ahun as midannawani ayyub alayhi salam ga de ahun ආස්මදන්නනි අයූබේ එබ්බඬ බෙසදියාකුම් ආස්මදන්නනි අයූබේ හග්ගුග කඩේ ෆාන හුරිකමු වහනම තිෆද බොඩ මුසීබාතෙන් අල්ලාහ් නුජෙස් වෙයියේ එතන් කොළොන් අයූබ আলাইහිස් සලාම් දෙර වේ වඩය ගන්නවනි එයි දෙ අහුන් එගත කඩේ ෆාන දෙන්නේ වීම ඒ වගුත් ඒ කඩේ ෆාන සජිදා වඩය ගන්න දන්නවනි අල්ලාහ් දැන් සජිදා කුන් තිමන්නු තෙදුවානමෙ තිමන්න ශිෆානු දෙවවනි දැන් අල්ලාහ් කුරණි අයූබේ සෑම්පල් ජස්සවාරේ ෆින් ආර ෆලය ගන්න දාන එතෙනුම් ෆෙන් හිප්පවාෂේ එතර ෆසේ හවානේ දැන් වාතු ෆෑම්පුණු ජස්සවාරේ අනෙන් ආරු ඵලයෙන් දානේ එතෙනු ෆෙන් වරාෂේ එරු බේරු ෆසේ හවෙන් ගා දානේ ඒකත් අකන්ත වෙගෙන දේ කොම්මයක සල්ලෝ සුබ්හානහු වතාලා අලකන් හේවකන් ඉරාදා කරවණි කමු ගවානම එන මුසීබයන් අවස් කරවබය මුසීබයන් අවස් කරවබය මීස්ත කොම්මි බලනි මීයකන් අවස් මුසීබාතෙන් නුජෙන්ය එන එහුරි හිවම වකම අදි මුසීබයත් තහ කරමති ලාංජිහේ මීහුන් එන එහෙරි නොබෑ මගේ ගකම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කිහ මුසීබත කුරුමති ලැබි එකමකු හග්ගන් අල්ලාහ් නස්රු දෙවානි හග්ගට්ටකා බයක මසක්කෙක් කුරා කමු ගවානම එයි ෆුරතම මුසීබත කුරුමති මාන එම්මේ ෆුරතම මුසීබත කුරුමති මාන මීගේ මිසාලෙන් අල්ගොන බයන් කොෆාන මිදි මෙහි රාජ්‍යං එම්මේ ෆුරතම ඉස්ලාම් දීන් කියවෑගෙන සෞදි අරබියන් ඉස්ලාම් දීන් කියවෑගෙන මීස්තකු අන්නම් ෆෙරීරු මිදි මෙහි රාජ්‍යක නෙන් කහලෙ වෙසිෆය මීහෙගේ කිබෑ ඒරු මිතාංගෝති ඛුරාෆායිත්තකා විදුවතකා කුරිය රෑගෙන් ගොස්ව ziyaratan naduru bunuma shirukuba sama intihayage intihadaraja gosfa mistahunge terego tiyeru jahilukan aammu wefa mistahunge terego obba emme furata mitanna kiyawagen bayaku ai eme mihuna jehunu musibata balanika hada ha musibata kurmati liye jaluge eta zamana ko eda kuran jehunu mistahunge malama ittaka dutturata kurmati vi එහෙනම් මෙස අල්ලාහ් නස්රු දෙවානි හග්ගන් ඒති රෝයජ් හග්ගු ඒගේ හුලුකොළු ෆාළු විජ්ජවම ෆහුග ඒති දෙන්නුනි වේන බාතිලුග තිබෙ මෙහුම් නිවැරණ කිතේ මාසේ කුරකම ගවිස් ගුරුවන් ගල්ලාහි කුරවණි යුරීදුන අන් යතුෆි නූරල්ලාහ් එමිහුන් ඒදෙනි අල්ලාහ්ගේ නූරු නිවැළු මාෂේ වල්ලාහ් මුතිම්මු නූරිහි වලව කරහිල් මුෂ්කුන් අල්ලාහ් කලංගේ නූරු ෆුරහිම කුරවානේ ඒයි කාෆරුගේ හග්ගු මගුන් එක් කිබාකති මෙහුම් කි තම්මෙන් නූරු හුන කම ගවිස් කොම්මයකස් එමෙ ෆොරතම් විදිනට්ටකා මසයි කුරුමින ඒ කොම්ම ගෞමෙක් කමුගවියස් දිහි රාජ්‍යක මුගවියස් අදී එනුන් හෙන් ගෞමෙක් කමුගවියස් ෆොරතම් ගමට්ටකා මසයි කුරුමි හුන්න මුසීබායත්තක් කුරිමතිවි ඒයි සබබකි ඉල්මු එරින්න කී දින දවස් දෙ ඉල්මු එරින්න කී ඒ හැම නබී බේකලුන්ගේ මකාමු හාසිරු කරන් තිවි බේකලුන් එමි හුන්නන් ඒ බේකලුන් කුරිමති ලි මුසීබායත්තක් කුරිමති ලාංජි හේම එහෙම රසූලුල්ලාහ් සමදී ෆුල් කුරවනි ඉන්නල් උලමා අවරසතුල් අන්බියා ඉල්මු එරින්න කී නබී බේකලුන්ගේ වාර්ත වෙරින්න ඒ දෙමි උම්මතක නාන්නන් ඉතුරු නබියකු කුරීගේ හුරි රසූලුගේ දීන් ආකුරුමක කුරීගේ ශරියෙන් ආකුරුමක එවස් නබියකු දෙන් නාන්නානේ මිහර්මති නබීකමගේ සිල්සිලා නිමිගෙන් ගොස්ෆා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ෆහුගදෙන් ඉතුරු එවස් රසූලකු නබියකු නාන්නානේ මාර කුරීගේ උම්මෙත්තහුගේ මිවාගතකි ඉල්මුරින්නෙන් නුතිබේ මකාම පුරිහම කුරාකන් ඒරුග අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ දීන් ආකුරුමට්ටකා ෆොනුවනි නබී බේකලු ඒ කොම්මෙ රසූලක ෆහු එත නබිය වඩාගනේ ඒයි එදීන් ආ කුරුමට්ටක කුරිගේ ශරියෙන් ආ කුරුමට්ටක එකම කු මිම්මත කු දෙන්න නාන්නානේ මිම්මතුගේ ඒ මකාම අදා කුරුමට්ටක තිබි ඉල්මු වෙරින් අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ මකාම දෙවැහැ තිබි එමීහුන් හැම ඒ මුසීබා එතක කුරුමති ලාංජේන මිස්තමුගේ මලාම එතක කුරුමති ලාංජේන හැම ඒ ගොතන් හැම කොම්මෙ කුජ්ජක වස් එම්මේ ෆොර්තා මිසාන ගේ ගහළු වරෙන් ඉස්ලාහ කුරුමට්ටක තිමාගේ අඹදරින් ඉස්ලාහ කුරුමට්ටක මසක්කේ කුරා අයරුග ලක්ක නොබෑබස්තකා කුරිමති ලාංජි හේන මලාමයිතහ කුරිමති ලාංජි හේන දති උඳගුතක කුරිමති ලාංජි හේන කම එකන්ත තහ කෙත්තරි වංජි හේන රුළු හිස්කොග්ගම් වස්නුවාන කෙත්තරි වංජි හේන ඒරුන් ඒගේ නතිජා අල්ලාහ් දක්කවාන හැම යගීනුව සග්ගම් එකලාගේ නස්සු දෙවාන ඒ හග්ග බයක මසක්ක කුරඤ්ඤා නු කුරඤ්ඤා කනු දෙවාන බයක වේ මසක්ක කුරඤ්ඤා හග්ගන් නස්සු දෙවාන ඒයි එතම් මුසීබාතේ මිස්තකුණ කුරිමති උම්ෆහුගා එම මිතන් කොල ගලවන මිරේ මී වාහක කොල මි දක්කනි හගීගතුග මිස්තකුන්නම් හීවනි මී මස්සල මීවර බොඩ මස්සලේ කේ හගීගතුග මි දීනුග මව්ග මි අන්න ඉම්තිහානුත මීහුන් අස්ලු හී කුරණි කීන දීනුග මව්ග කුරමතිවා ඉම්තිහානුත හකි අල්ලාහ්ගේ අසාබෙක්කම ඒ අල්ලාහ්ගේ අසාබෙක්කම ජාහිලුන් හී කුරණි මිසාලක මිසාලේ අල්ගොන බයන් කුරණි බයකන් නසේහෙද් දෙන් උලේ මීහෙ දීන දවහ දෙන් උලේ මීහෙ ඒන බොඩ බයියෙවි මිසාලක බලි වෙජ්ජා කර ජාහිලුන් ගුවන් බලා බලා හේන එන එන ඉරංගලු මිහෙක්කම ගවානම ඒ බයෙන් නුජෙහුනි හේන එක ඒකත් බුණා බයෙන් නුජෙහුනි හේන එක ඒ වහුමු වාහකේ දුරු කරමට්ටක අයගතු මේ වාහකොළ මි දෙකෙනි රසූලුල්ලාහ් සමහ දීස් සුල කරමනේ අල්ලාහ් සුබ්හානහු වතාලා එකලංග අලකං හෙවකං ඉරාදා කරවන්නා ඒ අලාය මුසීබායන් අවස් කරවවේ දුනියේක දුනියේක මුසීබායන් අවස් කරවවේ හයිගතුක මොමිනුන කි බුන් දිවෙහි බහුගේ හරු බහෙව සෙබොයි මොමිනුන්න දුනියා කි හරුගේකේ දුනියා කි ජලේකේ මොමිනුන්න ඒ බහි මොමිනුන්න මිතාංග තෆාතු මුසීබා එත කුරිමති කුරවාන ඒ මිතාංග බොඩු බෑ හාසිල් කුරානි කොම් බයි කාෆරම් බොඩු බෑ හාසිල් කුරානි කාෆරම් මිතාංග ඒ දුනියේගේ අගෙන්ෙන් අල්ලාහගේ අදරතුක මා බොඩු අගෙන් හුරි එච්චෙන් නොමි මෙතන අල්ලාහ් සුබ්හානහු වතාලා හයිගතුක ඉන්සානම් ෆොනු වැහවනි ස්වර්ගය මසක්කෙක් කුරුමට්ටක එතන් හොදව මසෙක් කුරුමට්ටක ඒ මොකසද ඉන්නේ කියනි ඒයි හගීගි මන්සිර කී අබදුගේ අබද තිවෙන්ජි හේතන කීයි දිරිඋලුන් වතිය තාංග මි දතුරු වෙරි මගු හොරස් කුරා මීහෙ කොම්මෙ මීහ කීවස් මි තාංග කොම්මෙ මීහෙක්ගේ මිසාල කී මි දුනියේග මගු හොරස් කුරා මීහෙ දතුරු වෙරියෙක්ගේ මිසාල දතුරු වෙරිය අබදුව සදේන ඊනගේ මන්සිර වාසිලුම මගු හොරස් කුරා මීහෙ ඒනගේ හදෆ වාසිලුම ඒන අබදුවස් උම්මිද කුරන් අබදුවස ඒනගේ හිතුගේ ඉන්නානි එමෙ රසූලුල්ලාහ් සමදේශ කරන කුන් ෆිත් දුනියක අන්නක ගරීබ් දුනියේක තිබා වාශයේ බීරට්ටිස්සේ ගොතුග බීරට්ටිස්සේ ගොතුග හුරිහාම නැකි මි දුනියේක හගීගතුග මොමෙන්න කි බීරට්ටේමි බීරට්ටේමි අබදෙස් ඉස්නාන එනගේ හගීගි මන්දිර හගීගි රසන් එන ගහළුවරෙන් ගාත දියුම අවහ එනගේ බේනුම් ෆුද්දාලා පෙතන දියුම එන අබදෙස් ඉස්නාන හැම ඒගොත මොමෙන්නුනක් දුනියේක මොමෙන්නුගේ මිසාලකේ දුනියේක බීරට්ටේ ඉතකේ පදබය ඒනගේ හගීගි මන්සිලකි ආඛිරයි ඒයි දිරිඋලුන් ඔත්තනකි එතම් වාජ්‍යවර කරවෙත මසයි කුරන් වි එතනුග නාකාමියා වෙච්ච මීහකි ඒයි අබද්දුගේ අබද නාකාමියා වෙච්ච මීහෙන් ඒයි ෆමන් සුහුසිහ අනින් නාරි ව උදුඛිලල් ජන්නත ෆකද් ෆාස රසූලුල්ලාහ් කීතු ගුවන් ගල්ලාහයි කුරවනි ෆමන් සුහුසිහ අනින් නාරි ව උදුඛිලල් ජන්නත ෆකද් ෆාස නරකයින් දුරු කරවි සුවරුගේ වෙද්දිච්ච මීහා ඒන හගීගි කාමියාබ වි එන ඒ හගීගි කාමියාබ ඒ හගීගි කාමියාබ කි නරකයින් දුරු කරවි ස්වර්ගයේ දිජ්ජ මිහ ගියාමෙද්ද වවුගා එමෙ එතනුව කාමියාබ වේ තමයි කුරන් වි මේ දුනියගේ මුසීබායත් තකුන් සාෆුවගෙන් දෙවේනිය තන surga wasayang otie huriha unda gu dortak en Allah lavafa etanun salama vegen e ufaver surga wadeveni e musiba eta ki e duniyega mu'minun nam ekurimatiwa musiba eta aygatu ko mu'minu miha duniyen dalawutu ka nikurmatin da hillala ena duniyega musiba eta kun salama vegen ena Allah ge rahmata rujuwa wa wagutu ge nan ewa aramakun ena da hillala ei kuriga nitanga hadis bayan ko fawani mu'minu miha marwegen dani nikurmatin da hillala fa ilmeren ege hikmatu ko vidalmani ei duniyega aslu haygatu ko mu'minun uleni war musiba eta hugay e musiba eta kun enang aram libene ena rujuwa wi mihar Allah ge rahmata niyuma eta hugu teren ena wasil wa wagutu ge hillala daleke yama e fadan bura masakkate kuramiha aram wa wagutu ga dale da hillala nena den enang aram kan libigen da ema rasulullah sama hadis kuramani mu'minun na Allah ekalang alaka ewakan irada kuramanya dunia ge ena musiba ngas kuramani den wa iza arada bi addihi sharra den ekalang alaha ekalang nubayakan irada kuramanya amsaka anhu bi dhanbihi hatta yuwafi bihi yawm alqiyama ena ge faafataka ekoddu kollavena ulene gotakan ulen dunia ge ei giyamet dohge ena ge ena barabar jaza dev mattakai yami dohge ena badal barabar dev mattaka du kollavai ema dunia ge faafatahu ge terega ena hituhuri kame puramun da mi hunna ki ei hagigatu ge waran gos bayen ei emben ilmeri midalama ni miha hituhuri ecche mi warabodan wisnan jihenu kutaymi duniye ge miha hitan araha kame vanya balare Allah subhanahu wa taala madumadun ena hippawaniye madumadun ena hippawani yak yani tadarruj arai bahuge yami kene tadarruj ege maane ki madumadun Allah ye hippawaniye na ei waran nu rakkaatere masale ke miha visnu visna hutte ena hin ede huriha kame duniye ge wa kamuga wa nama ei warabodun rakkaale ei ای سبب کی اللہ سبحانہ تعالی رینا دو کلافے اللہ اے حجج گائم کربمون اے دنی ماڈو ماڈو اینا کے مچ دین وکی صاحب کدیم حجج اکو گائم میں دین اینا ہپوانی دین نینا نے نا کد دیکھنے ایوس عذر نرکان اللہ ہنا ودا ایم فافت کا ایک اینا اولے نے گتن ہیتو ہوری گتکن اول مٹ کا ایک اینا دو کلافے اللہ تعالی ای اڑا نوبیکن ارادہ کربوا فیا اللہ ema hitu hori gotaka rabbir rasul neegi timami tanaffanu buni kom maqsadeg kame neegi mi duniyega janawarta fadan mitibe ulemun da mihun etibi egotan allah du kollavva fiti mihun kitam mihun etibi egota adi emme bodum mi ge hairam manjeta nokutayaki muslimun kama dawwa veskure me mi dawwa koggen lev kafarum vesnu kurafada no bakanta kurumuge mihun e mashghul ve ulen kafarum vesnu kurafada no bakanta kamyakas yam miken tadarruj allah subhanahu wa taala emihun hippane shaytanu evani emihun emihunga amal tazine ter ko devva den emihun kan nuisneene nubaye mi nubaye ke nubaye kamen nubaye kam go takam emihun kan nuisneene den rasulullah sma hadis ko rehin hadis gas mani inna idamal jazaa'i ma'a idamil balaa'i jazaage sawabuge bodukam wani musibaatuge bodukama ekugay musibai bodu iwarakan ena libe sawaba jazaves boduwane musibai bodu iwarata ema duniyege musibai tahugami imtihan tahuge emme gaden ulunu mihunna yamed dohuga jazaves sawabes emme boduwane kurigal gonu mitanga bayan kur koffawane ibrahim alayhis salam allahu jassavi imtihanata allahu gan emme main en nabiyei ibrahim alayhis salam jassavi imtihan tange huriha imtihan tahun kamyabe wadayagane huriha imtihan tahukun ekale fanu kamyabe wada ganne kom mega smi ayatu ka allah me kurawani tiya ba mi hun hi kurani heyyeti ama waraf fasihain swarge ve dana kamu kal alugonda menna mi wagotta ki gina mi hun miti bi swarge ge bin liu wage swarge wanna ne kamu yakin ko ki mita ga alugonda men erriya ku mi bayan kuri swarge wanna ni ummatu ge warab madu baike narakamanta verinne ginai narakamanta verinne ginai kom mega ewa hak ve swarang hen kahare gotta kam mi hun dakkam farasi ei ehama dubayin heyye hama swarge wanna hama timanna men nasnu made veni heyye swarge ya mi efar mi ehem buni buna bayin mi hunna ki hama algonna ege gotuga namaz wesa ven namaz go panetin namaz nu qurami ahramanan ki vehen made ven bi mona umaruge faanu ei swarge wede wadaya gen namuge ufaver kamuge khabar duniye ga rasulullah sme devva furi bekale adi mi raja ra wadaya gen nei rege umaruge faanan eta swarwe ge tayyar kurai fori gandwaru rasulullah sallallahu alaihi wasallam delalun deke wadaya gen nei ranu hedi fori gandwaru umaruge faanu eka morfan ki keto idalu උමරුගේ ෆාන විදාලවනි රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සූරුගේ වන්නානි එම්මේ මීහකේ දෙන් හුරිහැම්ම දානි නරකයට මිහෙන් හදීසුල් කරව වෙනවා ඒ සූරුගෙන් එවන්න එම්මේ මීහකී තිවන්න කම ගම මම මසක්කේ කුරානමේ අදී රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නරකේ වන්නානි එම්මේ මීහකේ හුරිහැම්ම දානි සූරුගේ එහෙන් හදීසුල් කරවවාසි කරව වෙනවා ඒ නරකයන් එවන්න මීහාකී තිවන්න කම ගම බිරුගන්නමේ උමරුගේ ෆාන හුසයිෆා ඉබ්නු යමාන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හුරියා මුනාෆිකුන් බයං කොද්දෙවි මදීනාගේ තිබි හුරියා මුනාෆිකුන් බයං කොද්දෙවි උමරුගේ ෆාන වඩයන් හුසයිෆා දන්නවලු ඒ හුසයිෆායේ තිමං නගේ නංගන් හේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒ මුනාෆිකුන්ගේ ලිස්තුගා මේ උමරුගේ ෆාන කමල්ගොනු දිහෙ මිතිමි හම ස්වර්ගෙ දන්නින් මෑගන් හුරියා කම අමලෙ කුරාන කවෙන්න හම ස්වර්ගෙ වන්න මිහෙන් කිහින ස්වර්ගෙ වදවෙනි මෙති ස්වර්ගෙ වරාගෙන් ලබ්වා ෆහුරි උඳගූතා ඒ උඳගූතා හුගේ ජෙහි එතන්තනුන් සාෆ්ව මි රං අලිෆානුන් මි සාෆ් වාහෙන් ඒකොත සාෆ්වෙගෙන් දෙවෙනි ස්වර්ගෙ යා හම මිහෙන් උලලාගෙන් නු දෙවෙනි ස්වර්ගෙ යක නෝ ගොඩ තන එතාංග අසාකළු බෑන්දාලෙන් දිබේ තංකොළවස් දුනියා දුනියෙක වාහයිච්ච කපුර අග බොඩේ එපද බොඩු තනෙන් හාසිල වානෙ තහම මිහෙන් උලලාගෙන් හෙද්දේ මක්සොදෙන් එගෙනියෙන් නුන් දුනියා ෆොනු වි කි කුරංකමෙන් එගෙනියෙන් නු හෙද්දේ කිමාහම හිතන් එරිහා එරිගොතකන් උලමු මිදනි දුනියේක ඒගොතන් උලගෙන් කිහින ස්වර්ග වන්නාන දුලුන් හැම එකනි තිමන්නයි කි මුස්ලිමකේ හැම බුඤ්ඤ ස්වර්ගෙන් නුවන්නාන ඒ ෂයිතානි කෙහිවරි මලින් සලාමයි වෙහුරියා බේකුලුන් හැම එකනි තිමන්නම කලිම කියන් තිම ස්වර්ග වන්නාන ඒ හැම බොඩු මලිය ෂයිතාන ජහයෆොයි අමල නුකරෙන් නුව දෙවෙන ස්වර්ගයක කීර්ති කුරානුගේ ඊමාන් කමුගේ ලෆ්සු අය කොම්මේ තනකන් ගෙබෙන් හේව අමලුගේ ලෆ්සු අය සිකුරු කුරේ ඉන්නල් ලදීන ආමනු වාමිලු ස්වාලිහත මේ හැම කොම්මේ තනක වෙසෑස ඊමාන් කන් එයි ඊමාන් වමකි ශහාදතු දෙකලිම කීමකි කීම පහුගේ ගෙ මච්චන් අමලු විනා නුකර ස්වර්ගය නුව දෙවේ මේ මුසීබා ඇත්ත කුරිමතිවේ දුනියේගේ කුරවේ ෆාෆතකුන් තෝහිරු නුවේ නු දෙවේන ස්වර්ගයක එහෙම කුරානුගේ අල්ලාහ් වහී කරවනි ස්වර්ගයක කම නුව දෙවේන හැම කුරීගේ ජෙහුණු මිස්තකුන්න ජෙහුණු මුසීබායත් නුජෙහනී හැ ඒ එකන්තත්තකුන් කෙත් එකන්තත්තකුන් ෆාස්වගෙන නෝනි නුදෙවේන ස්වර්ගයක එද්දුවා කු රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අන්නනි ඛබ්බා වුන අරත් කියා ඒ කලේ එයි මක්කාද එම්මේ ගදෆද අසාබු ලිබුණු බේකලුගේ තරෙන් එකක් වෙයි ඛබ්බා වුන අරත් එද්දෝ ඒ කලේ ෆාන උමර්ගේ ෆාන කොණ්ඩා කොණ්ඩ ජස්ස සලාම් කු බුර්කටිගේ ජෙහුණු හැරු සිස්සෑ කලේ ෆාන දැන් උමරුගේ ෆාන එකලි ෆානගේ බුරකරි පුළු බල්ලවැලවනි බුරකරි පුළුගේ එම්මේ හම්පු කෙවස් නේ මක් එමිහුන් අනියා කොක්කෝ එකලි ෆාන මක්කාගේ මුස්ලිකුන් කුරියා බේ ෆොනසින් වඩා ගන්නවා එම්මේ ෆුරතා මක්කාගේ මුස්තකුන් ඉස්ලාමී ආදාගේ දරණි කමෙතින් එමිහුන් නම් ඒ මක්කාගේ මුස්ලිකුන් දින් අනියාත එද්දෝ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගෙෆුළුගේ හියලුගා ඔසෝය වඩයන් උන්නනකො ඛබ්බාබුන අරත්වාස් මිදන්නන අල්ලාහගේ රසූලායේ අල්ලාහගේ හදරතන් නස්රන් එදිනු දන්නවා නම් හේ අලමෙන්න නස්රු දෙවෑත උනු දන්නවා නම් හේ අල්ලාහගේ හදරතක කොන් ඉරකුන් තෝය දන්නවා දැන් රසූලුල්ලාහ සමදේශ වුණේ ඛබ්බාබේ තිය බෑමි හුන් අමති আদি අවස් වෙ ගන්න නියති අල්ලාහ ගන්දි විදාලම මේ සොන් ආයින් ෆුරාගෙන් හදර මවුතා හමෙන් අන්හිනුන් ගිනි කන්‍යා දතුරු කුරාණති එව්ස් කහල බිරන් නැති මුළු බින්ගඩ එ දරජෙන් අල්ලාහ මා කරවානති আদি සොන්නාය කීම යමනුගේ වෙරිරා සොන්නාය හදරමෝත කියස යමනුගේ රටෙන් ඒ දෙකොළුගේ දෙරා ඒ සොන්නාය ෆුරයාගෙන් අන්හිනුන් ගින කන්‍යා දතුරු කුරාණ තියෙවස් බිරන්නවා නේ මිහුන්නක මගු ෆේරේ මිහෙග්ගේ මිහුගේ ඉෆෙක්ටර් එකන් දුබ්වලා ෆද එවස් කහල නරකලක කුරිමච්චන්නවා නේ ඒ ෆදය ඒ දරජය බිම්මතිග අමාංකන් දාන අදිති අවශ්‍ය ගන්නනේ මුණන් හේ කුරීගේ තියබෑ මිහ කුරීගේ මිස්තකුන් තිබේ ඊමාම් වෙගෙන් තිබේ මිහුන් අල්ලාහුගේ මවුග සාබිතු වෙගෙන් ඒගෙන් ඒගෙන් බේකලකු ඊමාම් වෙ මිහුන් ගතර මිහක් කාෆරුන් හිපාට්ටෑන් ගෙනතේ ගෙනස් කීස් අල දෙෆලියන් එව ෆලයලතේ আদি ඒ වරුන් නොවැගෙන් දගඬු ෆුනායතක් ගෙනස් මහා කට්ටායව වකි කුරතේ ඒ වරුන් වෙ සේබේකලුන් ඊමාම් කමෙද් දුලන්න කුරවතේ එපදයන් මිස්ත අදිතිය බාමෙන කන්නුචි හේපද මුසීබායත් අල්ලාහ් මේ කරවනි එමි හුන්නන් ඒ ජහුන පද මුසීබායත් තන් ඉම්තිහානතක් කරමතෙන වනියන් හම හිලා ස්වරුව කන්නව දෙවැන්නේ අල්ලාහ් රසූල හදීස් වල කරවනි එපද මිනි මොමිනුන් හිපහට්ටයන් ගෙන දෙපළිය ෆලයලා දගණ ෆුනායතක් ගෙන කහ කට්ටා මහා වකි කුරතේ එපදයන් එමි හුන්නන් අසාව දිනුව කාෆරු එහෙන් නම් සෙමි ඊමාන් කන්දුලෙන් නුකුරතේ අම්මාර් බුන යාසිර් ඒ කලේ ෆාන මේක තුන් කීතු කරනවා අයි බාවල වැහොත් ඒ කලේ ෆාන ඒ කුරිමති ඒ කලේ ෆාන මම මයව පෑමරයි අබු ජහුල් එමෙ ෆරතම අල්ලාහුගේ මවුගේ ශහීද වී ඒ අම්මාර් බුන යාසිරුගේ මම මසුමයියා අබ ඒ කලේ ෆාන කුරිමති අබු ජහුල් අස් ඛංජරු ජයි ඒ කලේ ෆාන මම ඒ කාෆර් නෝ মুহাম্মদ গফানকে দিন দুখন্ন লাগে কামা কো এঙ্গে বেস মিয়া গ দুদান ন করে বিলাল গফান এতাঙ্গ হুসসার গান্ডা হিরা তক মাতি এম্মে গদফদ আবি গ কিহা হুনওয়ান এতাঙ্গ রোহি ফিহেবেনে মাগুমাতি গ হুন মুসুমবা এহা হুন গদ তানেঙ্গে এতাঙ্গ এহের দম বেফোর হিরা তক মাতি গ হুসসার গান্ডা মিয়া কো বাবার আদি এবারন নফ দেগে হুন হিলা বুর করে মচ্চা আর ওয়াফা এবারস দিন দুলেন ন করে কালিফান বিদান আহাদ আহাদ আল্লাহ এক কাওয়ান তাই দুলেন ন কুরআন মে মি দিনে ইফাদাইন ইমিহুনা মুসিবাত তা কুরিমাতি বি কমমেকাস মুমিনুনা কুরিমাতি মান তাফাত ওয়াত্তরগা মুসিবাত তা এই কমমে মুজতামা কাস কমমে মুজতামা কাস মিকান্তত্তং এঙ্গিগেন আলগোনমেন্না মুমিনুনা বেবেনি হাকিকাতুয়া মুমিনুনা বেবেনি মিকান্তত্তং এঙ্গিগেন এরুনতা মুসিবাত তা কেতেরিমান বেসেঙ্গেনি মিকান্তত্তা এঙ্গিগেন মুসিবাত তা হামা জিহেরা এ গোয়ানি মিহেন এহেম বিনামা তিমান্না মিয়েনি ফেনেবেনুন কুরিনামা মিয়েনি কাআচ্চেক কেনামা কাই বাইয়ানু জেহুনি জেহুনি মামি বোনা নিনু জেহুনি হে মিয়েনি কামে কুরে নামা কায় মিয়েনি তানাত তিমান্না নুদিয়া নামা কামি হেন নে নুই হে বলে এনাং এহেম ওয়াম বেগেন এনাং এতনাত দেউনি মিসালাকা আনে দোঞ্জে বান্ডুমবি এনা বুনি মিদাতুরু তিমান্না না দেউন নামা কি আরাং গালো হে এর মি মিহেন নুই হে বলে এহেম এনা এবসে মুসিবে জেহেম বেগেন এনাং এদাতুরু আরাং জেহে জেউনি এবে একাল কান্তাত কিয়া কান নুজেহুনিস একাল বাকত দক্কা কান নুজেহুনিস কদর ফুরহিমান ঈমান বেবে নামাকা হাইয়াতু গালবন্না কদরান ঈমান ওয়ান জেহে কোতেবিস নেগে ফুরহিমায়াকা এহেমি আমি কান্তাত মিহেম ওয়ানি এম আলগোন মি কান্তাত কবুল কুরান জেহে দেনে কান্নাং এবে জেহে মি মুসিবাত দিন ও কুরমতিবা মুসিবাত তা কি আল্লাহ গ রহমত এককান একান্তক আলগোন মি কেতরি ওয়ান জেহে নেকান এগেন আল্লাহ গ আদরাতু সওয়াবান এদেন জেহে রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়া সাল্লাম মিহা গে লোলু গে সেনুং আল্লাহ গেন দেই লোলু মিহা গে লোলু লোলুগে ইমতিহান আল্লাহ নেঙ্গেই একামাং এনা কেত্তের বেজ্জায়গে বাদালুগা তিমাং আল্লাহ সুয়ারুগে দেবা নামে মুদুসি হাদিসেগে আল্লাহ কুরআনি তিমাং আল্লাহ আদমগে দারিয়াগে মুমিনু আলাগে দেলো দেলুলুগে ফেনুং হিপ্পা হিপ্পে উমা ফাহুগে এনা একামা কেত্তেরবি এহেম বেজ্জা তিমাং আল্লাহ এনা এগে দেলুলুগে বাদালুগে সুয়ারুগে দেবা নামে দেলুলুগে ফেনুং দায়ের শাকওয়া তা কুরআন ফারানি কমিয়াগাস মিগান্তা কেতেরিবান জিহে দীনুগে জিহে মুসিবাত তাহি আল্লাহ গাদরতুং আন্নাই চেং এই আল্লাহ গাদরতুং এ আন্না মুসিবাত তাহি কেতের নুয়েন আলগোনমেগে ঈমান কামে ফুরি হামায়ন নুয়ানে ঈমান বি কামুগা নুয়ানে এই মিহেকান আল্লাহ গ মাউগে দীনুগে মুসিবাত নু জিহে মিহুনাবে দিল মেরি বিদালওয়ানি এ মিহেগে ঈমান কামা দেতেরে শাক্কে নেতে নাগে ঈমান কামে এনেগে ঈমান কামে নেতে ঈমান কাং ফুরি হামা বান্যায় না মুসিবাত তা কুরমাতে মান এম বেং আদি ইলমেরিম বিদাল হয়ে সালাফুং গে সুন্নাত একমান এই জালাবানো মাকি ইয়েস ইসনায়না কুরিগে বেসিমা আমেন নেতে জালানো না ইমাম শাফি বেদে বাডাগে ইমাম আহমদ জালুগা হাইয়ার করু মালিক হাইয়ার করু ইমাম আবু হানিফা বেস জালুগা নিয়া করে উন হাতার ইমাম মিহুরি হা বে ফুং বে কান মানে জালাবাদ জালুগা নিয়া তালিবিফা জালুগা নিয়া তালিবিফা হুরি হা ইমাম বেরবে ইমাম ইবনে তাইমিয়া আহার বাডাগে তিস জালুগা ইমাম ইবনে তাইমিয়া শেখুল ইসলাম এই মশহুর বড় ইলমেরি শেখুল ইসলাম ইবনে তাইমিয়া জালুগা আহারে বাডাগে তিস কমনে কাস মুসিবাত তক পরিমতি মানে মুমিনে কে বুনে ফিয়া দে মিয়া সাম অন মিরে দে নিমালান দে আন্নারে ইনশাআল্লাহ দে কুরিয়া মুইব্বা সওয়ালে মুইব্বে ফুলা কো সওয়াল হল আতা আলাল ইনসান হিন মিন আদ-দাহর লাম ইয়াকুন শাইআন মাযকুরা হল আতা আলাল ইনসান হিন মিন আদ-দাহর ইনসানাগে মাচ্চ জামা মি বেতুদি জামানু ওয়াগুতু তাকে না দে হেইয়ে লাম ইয়াকুন শাইআন মাযকুরা এ ওয়াগুতুগা এনে কি এই মিস্তাহুঙ্গে দুলুন জিকুর ওয়াসনু কুরে মি হে কে না কি এগে মানে কি জামান তাকে মিসাল কাল গুনুঙ্গে তেরে মিতমে কমমে মি হে কি ওয়াস জামান বেতুয়ে গোসফাওয়া মি হে এ জামানুগে বেস মিহেগে দুলুং এনাগে নাম বেস গনা নে বহি উজুদু গনু এরা মিসাল কা মিনা মিনে কুজ্জা মিগে ফাস আনে দিহার কা হার কুরি মি দুনিয়েগে এনাগে নাম বেস নুগানে নে উজুদা কুনাই এহেম মে আল্লাহ ইবকুন আল্লাহ তাআলা ইনসান হিন মিন আদ-দাহর ইনসান আগ মচ্চকা জামানুন দোস্তকে না দে হিয়ে এ দোস্ত হুগা এনাগে নাম বেস নুগানে বে মি বিম্মাতি এগ মানে উজুদু গনেতে দেং আল্লাহ ইবকুরান ইনসান হেদদেই কই ইন্না খালাকনাল ইনসানা মিন নুতফাতিন আমশাজিন নাবতালিহি ফাজআলনাহু সামিআন বাসীরা এ দেওয়া না আয়াত বা দেং ইনসান হেদদেই কই নুতফা একুনা তেং আল্লাহ ইনসান হেদদেই අමිහාර ඒගොයි ගොතකි අනේ ඉම ප්‍රථම ඉමාමිහා රුකුව ගොස්ස දිය ෆහුම් මහමුමකන් ආදෙජ්ජක හරම්බන්න කරනු ජීයන අල්ලාහ් අක්බර් කිය තක්බීර් තහරීම ඇයි හරම්බන් තක්බීර් අල්ලාහු අක්බර් ඇයි ඒ තක්බීර් නමාද වදෙන ඒ තක්බීර් කිය ඒ නමාද ගරු කුණ ඒ තක්බීර් කියාව දාන ඉමාම් ඔයින් හාලත ඒ රුකුව එවකට රුකුව ගයි ඉමාම් දැන් සුවාලකී රුකුව දිබගෙන රකෝයි දිබේනේ තෝ جمهور علم رم ودال وني ركوع لي بجا ركوع لي بين الحمد لله بونس تم يار متانگه بعد مسئله اي الحمد كي نماز گرو كون ركونن گلونيما ايبا عمل باطل ويبا اي اصول يار اريبا مي بني شريعت گ اصول كي ايفس هو عمل اي گ ركون وٹجيا عمل باطل وان عمل باطل وان تم متانگه تن نوي باطل එමෙක මිෆාද බයෙන් මස්සලතකන් ඉල්මෙරින් කියාවලනි ගරායිබුල් මසائل ඒක මානෙයි කි බීරට්ටි මස්සලත දීනුග බීරට්ටි මස්සල බීරට්ටි මස්සල මේ කියන්නේ ඒ ජුම්හුර ඉල්මෙරින් විදාලම රුකුලි වෙජ්ජියා රක්වයි ලිබේන ඒදි විහි රාජ්‍යයේ මා කුරි ස්ටුඩන්ට්ස් ඒගොතන් ඔති දිහි රාජ්‍යයේ ඒති දැන් ජුම්හුර ඉල්මෙරින් නායක කුලන් ඔති හැම ඒගොත සෞදි අරබියාක ෆත්වාය කිවසෙයි දැන් පාකිස්තාන ඉල්මෙරින්ගේ ෆත්වාය කි රක්වතෙන් නුලිබේනේ රුකුලි බෙගෙන්නෙන් අදි الحمد لله بيجيكا ركوات النوليبين ايه ركونك ما باتي وانك الحمد لله بيجيكا اسفهوري حديث فلو تب ورغدا بيجيكا باتي ميها ركو لبين كما ركو لبجا ركو لبين كما يعني دي حديث فرو يعني دي حديث سيها سوري هاي بس نو مسلا كيها سوري هاي نو وكرا ربا كرا بي حديث كاليفانو مسكتب ودي ودا غتي رسول الله سمع النبي جماعت ركو غا كاليفانو دورم ودي ودا غتي فرتم ركو ودا غتي ركوب وداعين ركوب ونماعين سفاف وداعين. لأن رسول الله صلى الله عليه وسلم نماذج حديث القرآن أو القرآن زادك الله يرزق. فلفان تي هي كانت تتهوك ما تشتى هو الدهية تكن الله يترك رباشي. ألا تعد إكمل ديوان فار إيه النهدا شيء. إكلفان أمور نكرب عليهم ركوبات كرب واقع. أبو بكر صحابي. أما يعني دليل القرآن ركوب اللي بيجي. දැන් දෙවන පාරේ කරන කුරව වාරේ හදිස් කුරව වාහමනි එබහි දුරුම් වදේ සසන් නුවදරු කවන්නු දාශේ දැන් එන්නේ හදිස් වලක ජුම්හුර ඉල්මෙරෙන් ඉපාසවන්නි ජුම්හුර ඉල්මෙරෙන් මෙදෙන්නේ ඒ ගිනා ඉල්මෙරෙන් ඇතරෙන් බොඩු ජමාහ විදාලපන් රුකුලි බෙජ්ජාරක් වෙන්නේ බෑනේ දැන් රුකු නුලිබෙජ්ජ කරපත නුලිබෑන ඉසකි මාමිය සජිදා ගොව මියාදෙමුනි අස්බයි මියුන් හම අල්ලාහ් අක්බර් කද රුකුව වස් ගොස්ලාහ වද සජිදා වස් රක්කොයි වසි මනාලා ෆේදානි ගියා මේ මුල ප්‍රථම දිවි රාජ්‍යයේ ගොයි ෆොතු තාලෙම ධ්‍යාන ඇස් ඛිලාෆ දැන් විශ්නා කිතම් මෙහුගේ නමාදේ ගොතන් උනානේ බාතිල වෙස බාතිල සොනා කිතම් මෙහුගේ නමාද මෙහර සාබිත් වෙගෙන් ආස්වැ බුරි වර රංගල දුවාත ගාජ්ණඩක බුණා නම ඒනගේ දුනියා ආඛරතුගේ එකුලවෙ හුරිහා හේවකන් එදෙස එබ හුරි දුවා රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ අරිහුන් සාබිත් වෙගෙන් ආස්වැ හුරි දුවාත මෙහර අරබිනේ ගැමිහුන් රංගල ඒ දුවාත දස් කොල්ලෑන් ඒ දුවාත කියා මෙහර සාලකන් අල්ගොණ වෙන්න තාලින් ධ්‍යානෙන් දේ දුවා එබර ෆෙනි ෆයින් අල්ලාහුම්මා අල්ලාහ මී අල්ලාහුම්ම ගෆිර් ලී මා කද්දම්තු වමා අඛරත දුආයා අල්ලාහුම්ම ඉන්නී අඅඋසු බිකා මින් عذاب القبر ومن عذاب النار ادوا ادوا دين الله من ظلمت نفسي ظلما كثيرا ادوا متين دوا من الغن من نكا فينا ادي بهر باور دوا رسول الله صلى الله عليه وسلم ريهم التحيات صلوات فهو كيان ثابت دين عربيين جميعهم دعاء قران بهم بين دعاء نمازوغا فرض نمازوغا علمين اجماع وداين فني فرض نمازوغا عربي بس فيهم باكون دعاء نقرا දැන් සුන්නෙන් නමාදුක පයින් ඉල්මෙරින් ගෙබෝරි විදාලේ ෆාරබිනේ ගෙමිහු එනගම ඉල්ල මහමස් දුවා කරලේ දැන් සුන්නෙන් නමාද දැන් හිතන් ගෙරුමක මස්සේ නෙද් දුවා හිතන් ගෙරුමක මස්සෙන් හිත ගොන්න නැතිස අල්ලාහ දෙන වඩිකම වා ඉන්න අල්ලාහ අලිම විදාති සුදුර් අල්ලාහ හිත ගවහුරි හැච්ච දෙන වඩිකම වා ෆරාති හිත ගවහුරි හැකම සල්ලාහ දෙන වඩිකම නා හිතන් ගෙරුමක මස්සලේ එන්නේ එකම කු දුලකුන්නු කියනේ අරයි වහුන් නොනි ෆර්දු නමාද එක දැන් ඒ දුවාත දස් කරන් වි මහර දුවා අල් මුස්ලිම් කියා පොතේ සෙබයි දෙහි මුජ්තමාවක හම මෂූර වෙෂායු වෙෆා හමයි ෆදා හිස්ුල් මුස්ලිම් මුස්ලිමුක කිල්ලා කියා පොතේ වෙසෙබයි මුස්ලිමුක තරේක ෂායු වෙෆා ෆොයිත්තක් ගන්න කියන දුවාත දස් කරන් ගලවා ඉතින් ඉන්න මහර දී අස්ලු වර තෆ්සීලක බයන් කරන් ජේ මස්තලේ මිතාගේ ඉර්දයක් වලගුණ වර තෆ්සීලක මස්තලේ බයන් කරින් මහර හදීස් වලක් ගැසමති ඉමාමතුල් ඉමාමි ඉරාඅතුල් මම්මූ ඉමාම මීහා ඉරාඅතකි මම්මූන ඔය ඉරාඅතේ යන එතිපු දෙන්නේ දැන් මහර ඒකෙන් ඉස්තිස්නා වේබ අල්හම්දු සූරෙන් ඒ එතන් හදීස් වලක සහහ كم بودو اتن حديث لكم مثالك لا صلاه لمن لم يقرا بفاتحه الكتاب نماذ النوي سوره الفاتحه نقيا في ميهك ابي هركوات النوي باور حديث تنگ بهر ميتين خاصه قران اي بهي الحمد فحوغا دين امام ميهي كيوا سوره امام منفو دينه امام كيا كنو جي هنا اي دين انك ان حديث لتن بهر امام ميهك فاتوغا كيوي كيوي اساو بكن رسول الله صلى الله عليه وسلم فاي كولوغا كيوي ما එකදේ ෆන ගුරුවන් ඔලි වැඩයකට ඔලි වැඩයකින් දන්නවනේ කල්ලිම ෆහරකේ ඉමාමියා ෆහතුක කීවි කම වේදානේ අසාබිකන් දන්නා ආදේහ කියවා සීම දෙන්නවි දාතෆාලු ඉල්ලා බිෆාතිහතල් කිතාබ් එගොතක් කන්තන් නුකුරව වාෂේ සූරතුල් ෆාතිහා කියවා එබැයි සූරතුල් ෆාතිහා ඉමාමියා කොබස් කියවනේ එකම කොහෙන් සූරත කියවගෙන වානේ බාරක් කියවරක් වත්තවුවා දැන් කොම්මියාගස් මී දෙකොළවස් එබහුරි කොම්මස් වරකක් දැන් බොඩක් ගදයි කොම්මෙකොතස් දලීල් තකබ්බලා ෆියා අල්හම්දකාන් උලාරක් වෙන්නු ලිබේනකම එයි බොඩක් ගදයි එකොළො دلیل تک بلا ار دے کم جمهور ان گوین ایتی اوتی دنیا گینن فتریفا اے فتوا یوتی ہنگا اس دنیا گا تن کو میگاس اگونوس دنوانی رکو لبجے میہا رکو لبجے نا منگے کے وقت جے جکن سبحان اللہ و بحمدہ اشهد ان لا الہ الا انت استغفرک و اتوب الیک